ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, සරච්චන්ද්‍ර මහත්මයාගේ නිවසේහි වාර්ෂිකව සිදු කරන ආශිර්වාදාත්මක පින්කමයි අද දිනත් මේ ඉතාම ලස්සනට නිමාවටපත් කළේ. ඉතින් තමන්ගේ ආදරණීය ස්වාමි දියණියට, ජානකිනෝනා මහත්මියට උපන් දිනයට සෙත්පත්මින් සිදු කර ආශිර්වාදාත්මක පින්කමයි මේ නිමාවටපත් කළේ. ඉතින් මේ පින්කම සිදු කිරීමේදී තමන් ඊටම ළඟින් ඇසුරු කරන ඥාති මිත්‍රාදීන් බොහෝ දිනේ කේක රාශි කරගත්තා. ඒකත් ඊටම වටින දෙයක්. ඒ හැම දිනාටමත් මේ පින්කම දිහා බලලා සතුටු වෙලා තමන්ගේ පින් සිතිවිලි වැඩි කරගන්න තියෙන අවස්ථාව. පින්තුනේ, අපට ඕනෑම කෙනෙකුට යමක් පරිත්‍යාග කරන්න පුළුවන්, දන් දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, යම් කෙනෙක් ඊටම කුඩා සතෙකුට හරි බත්කට කීපයක් දුන්නත් ඒකෙනුත් පින සිද්ධ වෙනවා. එහෙම සඳහන් කරන ධර්මයේ තුල වඩාත් මානසංස්ථායී පින්කම් සිදු කරන ආකාරයත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට යමක් පූජා කිරීමේදී ධර්මයේ සඳහන් වෙනවා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියලා. ලෝකයාගේ උතුම්ම පින්කත විදිහට සැලකන්නේ මහා සංඝරත්නය. ඔබ යම්කිසි කෙනෙකුට යමක් පූජා කළාම දුන්නාම ඒ අය ඔබට ස්තුති කරනවා. ඉස්තුති කළා ඔබට පින් දෙනවා. ස්වාමින් වහන්සේලාත් ඒක හදවතින්ම කරනවා. නමුත් ඊට වඩා විශේෂ ආනිසංසයක් ලැබෙනවා ස්වාමින් වහන්සේලාට යමක් පූජා කරනකොට. ඒ මොකද ලැබෙන ආනිසංසය? ඒ තමයි ධර්මය ශ්‍රවණය කරන ආනිසංසය ලැබෙනවා. ඒක තමයි පින්කමකින් ලැබෙන ප්‍රධානතම ආනිසංසය. අන්න ඒ ආනිසංසය අපි ලබා ගන්නකොට අපට පින්කමේ ආනිසංසය දැනගන්න විතරක් නෙවෙයි, අපේ ජීවිත ගැනම අපට හරියට කණ්ණාඩියක් අතර දෙනවා වගේ අපේ ජීවිතයේ විනිවිද දකින්නට මඟ පෙන්වීමක් කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ හරියට කණ්ණාඩියක් වගේ. දැන් කණ්ණාඩි වර්ග දෙකක් අපි දකිනව නේද? ඇහැ දාන කණ්ණාඩියක් තියෙනවා, මූණ බලන කණ්ණාඩියක් තියෙනවානේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොයි කණ්ණාඩියද? ඇහැ දාන කණ්ණාඩියද, මූණ බලන කණ්ණාඩියද? ඔව්, මූණ බලන කණ්ණාඩියේ. ඇහැ දාන කණ්ණාඩියෙන් කරන්නේ බාහිර ලෝකයේ බලන එක. මූණ බලන කණ්ණාඩියේ මිරයකින් කලන්නේ අපි දිහාම බලන එක. ඉතින් බුදුහාඳුරන්ගේ ධර්මයත් අන්නේ වගේ තමන් දිහාම බලන්නට උගන්වන දෙයක්. ලෝකයේ තියෙන අනිත් බොහෝ අහගම් දහම් බාහිර ලෝකයේ බලන්නට පෙන්වද්දී බුදුහාඳුර අපට අපි දිහා බලන්නට ඉගෙනුවා. තමන් දිහා යම්කිසි කෙනෙක් බලනවා නම් ඒක නැත්තා ලෝකයේම දැක්කා වගේ. එනිසා බුදුදහමේ මෙන්න මේ මඟ පෙන්වීම අපට ඉතාම මැනවින් දේශනා කළ තියෙනවා. විශේෂයෙන්ම උපන් දිනයක් වැනි අවස්ථාවකදී තමන් ලැබුව මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ගැන තමන්ට මේ කණ්ණාඩියෙන් බලලා සතුටු වෙන්න පුළුවන්. අපි කණ්ණාඩි ඉස්සරහට ගියාම ඒ කණ්ණාඩි ඉස්සරහා ඉන්න කෙනාගේ මූණ කොණ්ඩේ අපි බලලා සතුටු වෙනෝනේ. ඒ විතරක් නෙවෙයි, කණ්ණාඩියක් ළඟට යන හැම වෙලාවකදීම තමන් සතුටු වෙන්න මේ කණ්ණාඩි ඉස්සරහා ඉන්නේ නිකන් කෙනෙක් නෙවෙයි. සතර බොහෝ කාලයක් දාන ආදී පින් දහම් කරලා සිල් රැකලා බණ භාවනා කළා හිත දියුණු කරගෙන ආපු කෙනෙකුයි මේ කණ්ණාඩි ඉස්සරහා ඉන්නේ කියලා තමන් සතුටු වෙයි. එහෙම නැත්නම් තමන් සතුටු වෙන පුළුවන් ගම තියෙන කණ්ණාඩි ළඟට ගියාම තමන්ගේ මූණ ලස්සන තියනකන් තියන කාලේ වයසට ගියාට පස්සේ ඇතැමිට දුකයි කණ්ණාඩි ළඟට ගියාමනේ. නමුත් පින්නතුනි, තමන් කණ්ණාඩි ඉස්සරහා ඉන්නේ මේ වගේ පින්කම් කරපු කෙනෙක්, සසර හුඟක් හිත දියුණු කරන් ආපු කෙනෙක් කියලා එක තමන් දකිනකොට තමන්ගේ ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී කණ්ණාඩි ළඟදී සතුටු වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකේ විවිධ තැන්වල ඉපදෙලින සත්‍යයන් ඉන්නවා. බ්‍රහ්ම ලෝක, දිවි ලෝක වගේ තැන්වල ඉන්නවා, මනුස්ස ලෝකේ ඉන්නවා, මනුස්ස ලෝකෙට පහලින් ඉන්නවා. මනුස්ස ලෝකෙට පහලින් ඉන්න තැන් ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ දුගතිය කියලා. සැපත අඩු ස්ථාන විදියට. අන්නේ දුගතිගාමී වෙච්ච සත්වෙක් නැවත මනුස්ස ලෝකෙට එනවායි කියන එක බුදුහාමුදුරුවෝ සඳහන් කළේ හරියට වියසිදුරෙන් කන කැස්පෑවේ අහස දකින හා සමානයි කියලා. වියසිදුර කියලා කියන්නේ ඔය ගවයන් බඳින කරත්තවල ගවයේ කර උඩින් බඳින ලීයට තමයි වියගස කියලා කියන්නේ. මෙන්න මේ වියගසක් යම් සිවිලාවක මුහුදට දැම්මොතින් ඒකේ සිදුරක් තියෙනවා. මුහුද නොයෙක් තැන්වල මේක පාවේ තියෙනවා. පාවෙමින් තියෙන මේ වියගස යම් කිසි දවසක හරියට අවුරුදු 100කට වරක් උඩට එන කන කැස්බෑවේ. කන කැස්බෑව කියන්නේ මේ කැස්බෑවට එක ඇහැයි පේන්නේ. අන්නේ පේන එක ඇහෙන් ඒ සිදුරෙන් අහස දකින්නවා නම් ඒක හිතා ගන්නවත් බැරි අමාරු දෙයක්. එතකොට අවුරුදු 100කට වරක් මේ සතා උඩට එන්නත් ඕන. ඒ සතාට එකමහැයි පේන්නේ ඒ පේන හැට අර වියගසියේ සිදුර එතෙන්ටම ලං වෙන්නත් ඕන. අන්න ඒ වගේ දුර්ලභ දෙයක් කියලා බුදුහාඳුර දේශනා කළා. දුගතිගාමීව ඉන්න සතර අපායින සත්වෙක් නැවත මනුස්ස ලෝකෙට එනවායි කියන එක. ඒ විතරක් නෙවෙයි. බුදුහාඳුර නැවත එතන මිනිස් සූත්‍රය සඳහන් කරනවා. මනුස්ස ලෝකෙට ආවත් මනුස්ස ලෝකේ හුඟක් කල් ජීවත් වෙන අය ඉන්නවා. නමුත් ඒ බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ අබුද්ධෝත්පාද කාලවල. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනය ලෝකයේ තියෙන කාලෙක යම්කිසි කෙනෙකුට මනුස්ස ලෝකෙ ඉපදෙලා ලැබෙලා ලැබුණ විතරක් නෙවෙයි ධර්මය අහන්නට සුදුසු වටා පිටාවක යම්කිසි කෙනෙකුට මනසක් ඉදලිපදෙලි ඉන්නවා නම් අන්න ඒක සඳහන් කරනවා. නැවතත් අර උපමාම බුදුහාමර සඳහන් කරනවා කනකැස් බෑවා මිය සිදුරින් හස දකින්න වගේ කියලා. එතකොට අපි කොහොමද අපේ කනකැස් බෑව දෙන්නේ දෙපාරක් අර ජයග්‍රහණයේ අර දුර්ලභ අවස්ථාව ඉක්ම පය වගේ. ඒ නිසා අපි මනුස්ස ලෝකෙට ආව විතරක් නෙවෙයි මනුස්ස ලෝකෙ ඉපදෙලී ඉන්නාම දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක බුද්ධෝත්පාද කාලයක බුදුන් බොහෝ දෙනෙකුට මේ දහම අහන්නට සුදුසු පරිසරයක් නැහැ. ඒකට මනසක් යෙදෙන්නේ නැහැ. අපි අන්න ඒකට මනසත් යෙදিলা ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක් ලැබුවේ. අන්න එහෙම ලැබපු කෙනා ධර්මය සඳහන් කරනවා ඒ කෙනාට මුළු ජීවිත කාලෙම උපන් දිනයක් වගේ සමරන්න පුළුවන් කියලා. අවුරුද්දට එක දවසක් නෙවෙයි. එයාට දවස් 365ම උපන් දින විදිහට සමරන්න පුළුවන්. දැන් ඔබ දන්නවා ලෝක ජනගහණය කෝටි 700 ගණක් ඉන්නවනේ. ඒතකොට දවසකට ලෝකෙ කීයක් උපන් දින සමරනවද එහෙනම්? දවසකට අඩුම ගානේ කෝටි 2ක්වත් අය උපන් දින සමරනවා. අන්නේ උපන් දින සමරන අතුරින් අපි මේ උපන් දිනයේ සමරන අවස්ථාව ඉතාම වාග්ය සම්පන්න ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඔබ මනුස්ස ලෝකෙට ඉපදිච්ච දවස මෙන්න මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයක බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ඇසුර කරලා ඔබ මේ උපන් දිනයක් සමරන ලැබීම ඉතාම දුර්ලභ වාග්ය සම්පන්න පුණ්‍ය කාමී අවස්ථාවක් කියලා සැලකන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ උපන් දිනයක් කියලා කියන්නේ මංගල සම්මත අවස්ථාවක්. මංගල කාරණයක්. අන්නේ මංගල කාරණය තුල සැබෑ ලෙසම අපේ මංගල්‍යයක් කරගන්නේ කොහොමද කියන එක. මංගල සූත්‍රය සඳහන් කරනවා සැබෑ ලෙසම මංගල්‍යය. මංගල්‍ය කියන්නේ තමන්ට මෙලවට පරලෝට සතුට පිණිස හේතු වන දේවල්. දානංච ධම්මචර්යාච යම්කිසි කෙනෙක් දන් දෙනවා නම් අන්නේ දන් දීම මංගල කාරණයක් කියලා. දහමේ හැසිරෙනවා නම් මංගල කාරණයක්. ඥාතකානංච සංඝෝ ඥාතින සංග්‍රහ කිරීම මංගල කාරණයක්. මාතා පිතෝ පဋාණං මෞපියන් සැලකීම මංගල කාරණයක්. ආරති විරති පාපා පව්වලින් වැළකීම පස්පයින් වැළකීම මංගල කාරණයක්. මජ්ජ පානාච සංයමෝ මත්පැණින් වැළකීම මංගල කාරණයක්. මෙන්න මේ වගේ පින්නතුනි බුදුදහමේ සඳහන් වෙනවා මංගල සූත්‍රයේ මංගල කරුණු 30 ගාන. ඉතින් යම්කිසි කෙනෙකුට ජීවිත කාලයේහි දවසකට මෙන්න මේ මංගල කාරණා වැඩිපුර ප්‍රමාණයක් දවසට කරගන්න පුළුවන් නම් අන්නේ තැනැත්තාගේ ජීවිතේ ඉතාම ලස්සනයි වැඩිපුර සතුට පිරිච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුර අපට දේශනා කළා අපි බොහෝ විට අපට මංගල සමක අවස්ථාවලදී අපි බලාපොරොත්තු වෙන්නේ බාහිරින් Tamanට ආශිර්වාද ලබා ගන්න. බාහිරින් පින්නතුනි කරන්න පුළුවන් කම තියෙන එකට උපකාරයක් සැලසීම විතරයි. සැබෑ මංගල කාරණේ Taman කොහොමද කරගන්නේ? මංගල කාරණේ කරගන්නේ අපිම අපේ හිත පිරිසුදු කරගැනීමේ මංගල කාරණේ කරන්නේ. බාහිරින් කරන දේ එක මොහොතකට විතරයි ඒක ලැබෙන්නේ අපට. නමුත් අපි අපේ හිත පිරිසුදු කරගත්තොත් අපි යන හැම තැනම මේක මංගල කාරණයක් වගේ. හැම තැනම තමන්ගේ හිත අකුසලයන්ගෙන් මිදලා තමන්ට ආරක්ෂාවක් ලැබෙනවා. තමන් ඉන්න තැන විතරක් නෙවෙයි. දැන් අපිට මේ ගෙදර ලස්සන උපකරණ තියෙනවනම් සංගීත තියෙනවනම් ඒකේ මංගල තියෙන්නේ මේ ගෙදර ඉනකොට විතරයි. ගෙදරින් යනකොට දැන් මෙට ඒක නැහැ. ඇතැමිට යන ස්ථානෙත් ඒක නැහැ. ඔබ දන්නවා විශේෂයෙන් ආරක්ෂා සංඝාසවල දික්කැස් මෙතන ඉන්නවා. කිසියම් ප්‍රභූරේකට ආරක්ෂාව සපයනකොට ඒ ප්‍රභූරේ ඉන්න ස්ථානෙට රෙසිඩන්ස් එකට ආරක්ෂාව සපයන්න ඕන. ඒ වගේ මේ ප්‍රභූරේ යන මාර්ගයේ ආරක්ෂාව සපයන්න ඕන. ඒ වගේ මේ ප්‍රභූරේ යන ස්ථානය කලින් සෙබළු ගිහිල්ලා එතන පරීක්ෂා කළා ස්ථානගතවල ඉන්න ඕනේ ආව ආරක්ෂා කරලා. පින්නතිනාන්නේ වගේ තමයි බුදුහාඳුරන්ගේ දහම. මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන මෙන්න මේ වගේ රැකවරණයක් අපට ලබා දෙනවා. මොකද රැකවරණේ? තමන් යම්කිසි තැනක ඉන්නවා නම්, තමන් නිවසක ඉන්නවා නම්, ඒ නිවසේ ආරක්ෂාව බාහිර දේවල් වලින් විතරක් නෙවෙයි, තමන්ගේ හිතට රාග ද්වේෂ ආදී අකුසල සිත වලින් තමන් මුදවනවා. ඒ වගේම තමන් යන්නේන ගමන බිමනේදී මග තොටේදී තමා හිත පිරිසුදු යන්නේ. ඒ වගේම තමා යන ස්ථානය මේ ජීවිත යන ස්ථානය විතරක් නෙවෙයි, අපි මරණයෙන් පස්සේ යන ස්ථානෙකුත් වෙනවා. බුදුහාඳුරන්ගේ ධහම කියලා කියන්නේ මෙන්න මේ මරණයෙන් පස්සේ යන ස්ථානයත් කලින් මර ප්‍රභූවරය ආරක්ෂා කරන්න සෙබළුම් යවලා ආරක්ෂක ස්ථාන ස්ථානගත කළා තියෙන වගේ බුදුහාමුදුර දේශනා කළා. මේ ලෝකේ ඉපදිච්ච සත්‍යයකට තියෙන ලොකුම අභියෝගය මොකද්ද කියලා බුදුහාමුදුර සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට බුදුහාමුදුර තේරුම් ගත්තා මේ ලෝකේ සුගතියක ඉපදෙලින සත්‍යයකට තියෙන ජීවිතේ ලොකුම අභියෝගය මොකද්ද කියලා. What is the big challenge in our lives? පින්නතුන් හිතලා තියනවද? මේ ලෝකේ ඉපදෙලින සත්‍යයකට තියෙන ලොකුම අභියෝගය මොකද්ද? ලොකුම ප්‍රශ්නේ මොකද්ද? අපි ඉදිරියේ ලොකු challenge එකක් තියෙනවා. මේ මොකද්ද challenge එක? බුදුහාඳුරෝ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී තේරුම් ගත්තා අපිට තියෙන ලොකුම අභියෝගය තමයි මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන්න තියෙන අවස්ථාව. අපි අවුරුදු 100ක් ඊටාම ශස්ත්‍රීයව අධ්‍යාපනයෙන් ධනයෙන් පොහොසත් අපේ සමගියෙන් සතුටෙන් අපේ දරුවෝ ඥාතින් එක්ක හිටියත් අපි මරණයෙන් පස්සේ පල්ලෙහා තැනකට යන්නේ අර අපි අවුරුදු 100 සාර්ථකත්වයේ ලොකු සාර්ථකත්වයක් නෙවෙයි. බුදුහාඳුරන්ගේ දහම අනුව අපි අවුරුදු 100ක් කෙනෙකුට උදව්පකාර කරන්න පුළුවන් ආහාර පාන ආදීන් ඇඳුම් පැළඳුම් වලින්. ඒ අවුරුදු 100ක් කරන උපකාරය හරියට එක දවසක එක වේලකට බත් වේලක් පාන් පෙත්තක් දුන්නා වගේ. අපි මේ සසන ආපු ගමනට සාපේක්ෂව සසර ඉදිරියට යන්න තියෙන ආත්ම භවවලට සාපේක්ෂව මේ අවුරුදු 100 කියන එක ලොකු දෙයක් නෙවෙයි. අන්න ඒ වෙන සත්‍යයක් තුළ බුදුහාඳුරෝ ඊටාම පැහැදිලිව දේශනා කළා කොහොමද අපි මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්නේ. මේ ආත්ම භවයේ මංගල කරුණු කරමින් සතුටින් ජීවත් වෙන අතර මරණයෙන් පස්සේ කිසිදාක දුගතිගාමි නොවන විදිහේ මාවතක් බුදුහාඳුරෝ දේශනා කළා. ඒ ධම්ම මග තමයි යෝච බුද්ධාංච සරණං ගතෝ ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවණ හදවතින්ම තමා සරණ ගිහිලි ඉන්නවනම් ඒ කියන්නේ තමන්ට දවසට වැඩිපුර වාර ගණක් මතක් වෙන්නේ බුදුහාඳුරන්ගේ බුදු ගුණ නම් ධර්මයේ ස්වාකහාත ආදී ගුණ නම් සරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලා නම් තමන්ට දවසට වැඩිපුර ප්‍රමාණයක් මතක් වෙන්නේ මෙන්න මේකෙන් සහතිකයක් තියනවා තමා දුගතියට යන්නේ නැහැ කියලා. අනිත් දේ තමයි ප්‍රාණඝාත ආදී අකුසල දහම් වලින් දුර වෙලා නිත්‍ය සීලයෙන් පංච සීල ආරක්ෂා කරන්න පුළුවන් නම් යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් සොරකමින් කාම මිත්‍යාචාරයෙන් බොරු කීමෙන් සහ මත්පැණින් කියන මෙන්න මේ පහෙන් වෙන් වෙලින්න පුළුවන් නම් යම්කිසි කෙනෙකුට බුද්ධ ධාම සංඝ කියන තෙරුවන ගිහිල්ලා පංච සීලය හොඳින් ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන් නම් අන්න ඒ කෙනා සඳහන් කරනව මොකද්ද? ඒ කෙනාට ලොකු ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ඒ ඉන්ෂුරන්ස් එක ලයිෆ් ඉන්ෂුරන්ස් එකට වඩා වටින දෙයක්. ඒ මොකද්ද? ඒ තැනත්තා කිසිදාක දුගතිගාමි වෙන්නේ නැ කියන සහතිකය මේ පුද්ගලයාට තියෙනවා. ඒ විතරක් නෙවෙයි. බුදුහාමුදුර දේශනා කරන මේ මනුස්ස ලෝකයේම මනුස්ස ගුණධම් ටික තියාගෙන මිනිසෙක් වශයෙන් ඉන්නේ කොහොමද කියලා. විශේෂයෙන් දාන සීල භාවනා පින්කම් කරගෙන අර මංගල සූත්‍රයේ තියෙන මූල කරුණෝ අම්මට තාත්තට සලකන එක, දරුවන්ට සලකන එක, බණ දහම් අහන එක, සුදුසු ප්‍රදේශයක වාසය කරන එක, කලගුණ සලකන එක, මෙන්න මේ වගේ ගුණාංග ටික කිසියම් කෙනෙක් කරනවා නම් ඒ තැනත්තා මිනිසෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. නමුත් බුදුහාඳුර මිනිසෙක් විදිහට විතරක් නෙවෙයි. ඒ මනුෂ්‍ය තලෙන් ඉක්මලා දෙවියෙක් වෙලා දෙවියෙක් මට්ටමට ඉන්න මානසිකත්වයක් දේශනා කළා. දේවා කියලා සූත්‍රයක් තියෙනවා. ඒක කියනවා මාතා පෙති බරංජන්තුම් කුලේ ජෙක්ඨා පචායනං සන්නං සකිල සම්බාසං පේසුනේය පහයනං මච්චේර විනේ යුත්තං සච්ඡං කෝදා බිමුන්නරං. මාතා පෙති බරංජන්තුම් යම්කිසි කෙනෙක් තමන්ගේ අම්මට සාත්තර හොඳින් සලකනවා නම් කුලේ ජෙක්ඨා පචායනං තමන්ගේ කුලේහි ඉන්න වැඩිහිටියන් පුදනවා නම් පේසුනේය පහයනං කේලම් නොකියනවා නම් සන්නං සකිල සම්බාසං ප්‍රිය වචන කතා කරනවා නම් සච්ඡං සත්‍ය වචන කතා කරනවා නම් කෝදා බිබුන්නරං ක්‍රෝධය දුරු කරනවා නම් මච්චේර විනේ යුත්තං මසුරු මල දුරු කරනවා නම් ලෝභකම අඩු කරනවා නම් මෙන්න මේ කරුණ හත දක්වන්නේ ඒ තැනැත්තා මනුස්ස ලෝකේ ඉන්න දෙවියෙක් කියලා. දැන් වෙනත් ආගම්වල දෙවිවරු එහෙම සඳහන් කරනවා. අපි හැමදාම දෙවියට වැඳ වැඳ ඉන්න ඕන. අපි දෙවියන්ගේ ශ්‍රාවකයෝ හැමදාම. නමුත් බුදුදහමේ විශේෂත්වය මේ මනුස්ස ලෝකයේදීම අපේ මනස දිව්‍යත්වයට දෙවියෙක් කරන්නේ කොහොමද කියන එක දේශනා කළා. ඒ මානසිකත්වය නිසාම මරණයෙන් පස්සේ එයා දෙවියන්ගේ එකඟතාවයට දෙවියන්ගේ සමාන ලෝකයට යනවා කියලා. දිව්‍යලෝක විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ ඊටත් වඩා තවත් පියවරක් ඉදිරියට ගියා. දිව්‍යලෝකයට වඩා කියලා මට්ටම මොකද්ද? ඒ තමයි බ්‍රහ්ම මට්ටම. බ්‍රහ්මයේ වෙන ක්‍රමයක් දේශනා කළා. යම් කිසි කෙනෙක් තමන්ගේ හිතේ තියෙන රාග ద్వේෂ මොහ අඩු කරගත්තා නම් නැත්තම් වෙනත් විදිහකින් කියනවා නම් පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ ධර්ම තමා කිසියම් භාවනාවක් උපයෝගී කරගෙන ආනාපාන සති භාවනාව, බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව මෙන්න මේ භාවනාවක් උපයෝගී කරගෙන තමා අඩුම ගානේ දවස්තර විනාඩි 5ක් හරි එක භාවනා අරමුණක කුසල අරමුණක ඉන්න දක්ෂුණෝතින් ඒ තැනත්තා මනුස්ස ලෝකේ ඉන්න බ්‍රහ්මයෙන් බවටපත් වෙනවා. පිනොතින් බලන්න මේ ධම නිකන් ධමයක් නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සුසුකම්මත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාමා වේරිනෝ. මම ඊටාම සතුටින් ජීවත් වෙන කෙනෙක් කොහොමද? වෛර නොකරන කෙනෙක්. ලෝකේ ඉන්න වෛර කරන මිනිසුන් අතරින් මම වෛර නොකරන කෙනෙක් කියලා සන්තෝෂයෙන් ඉන්නවා. යාවි සාමාන්‍ය ලෝකේ සතුට වෙන්නේ අහවලාට උපාධියක් තියෙන මට උපාධි දෙකක් තියෙනනේ. අහවලාගේ පුතා හවල් විශ්වවිද්‍යාලෙ ගිය මගේ පුතා ඊට වඩා ලොකු එකකට ගිහිල්ලා තියෙන්නේ. ඈ මේ වගේ ක්‍රමයෙන් තමයි අපි ලෝකේ සතුට වෙන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළා සැබෑලෙසම සතුට වෙන්නේ කොහොමද? සැබෑලෙසම තමාගේ අභිමානය ලබන්නේ කොහොමද? ලෝකෙන් නිතරම ගහ බැනකන්න රණ්ඩු සරුවල් මෙන අනිත් පැයට වෛර කරන ලෝකෙහි මම ඊටම මෛත්‍රී ජීවත් වෙන කෙනෙක්. මෙන්න මේක තමයි තමන්ගේ තියෙන නියම ස්කිල් එක. මේක තමයි ප්‍රොෆිෂියන්සි එක බුදුහාමර දේශනා කරන්නේ. ඒ විතරක් නෙවෙයි. යෝචේ වස්ස සතන් ජීවේ. උසුකේසු අනුසුකා උසුකේසු මනසේසු විහරාමා වේරිනෝ. සුසුකං මත ජීවාම උසුකේසු අනුසුකා උසුකේසු මනසේසු විහරාමනුසුකා. ලෝක මිනිසු නිතරම යම් යම් දේවල් ළඟා කරගන්න නැත්තං ඇස් කන ආසාදී ඉන්ද්‍රිය පිනවන තමයි මුළු ලෝකයාම එකම පාරක දුවගෙන යන්නේ. අනේ වෙනි ලෝකෙක මම ඒ සඳහා උත්සාහ නොකරන කෙනෙක්. මම ඇස් කන ආසාදී ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්න කෙනෙක් කියලා තමන් ඒ ගැන හිතලා සන්තෝෂ වෙනවා. මෙන්න මේක තමයි දක්ෂතාවය. ඒ විතරක් නෙවෙයි තවත් ඉදිරියට යනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සුසුකං මත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනසේසු විහරාමනාතුරා. ලෝකෙ ඉන්න බොහෝ දෙනෙක් තෘෂ්ණා, දෘෂ්ටි, මාන, ඊර්ෂාව වැනි මේ වගේ මානසික රෝග වලින් ඉන්නේ. ඒව මානසික රෝග හැටියට බුදුදහමේ සඳහන් කරන්නේ චේතෝ කියලා සූත්‍රය දක්වනවා. අන්න එවැනි මානසික රෝගින් ඉන්න ලෝකයේහි මම කොයි වගේ කෙනෙක්ද? මම රාග, ద్వේස, මෝහ, තෘෂ්ණා, දෘෂ්ටි, මාන අඩු කෙනෙක් කියලා තමා සතුටු වෙනවා. ඒ විතරක් නෙවෙයි. සුසුකං මත ජීවාම යේසන්නෝ නති කිංචනං පීතිබක්ඛා බයිසාම දේව ආභස්සරයත. මම කිසිම ක්ලේශයක් නොමැතිව හරියට ආභස්සර ලෝකයේ බ්‍රහ්මියෙක් වගේ මං ජීවත් වෙනවා. පින්නතනි මෙන්න මේක තමයි සදහම් මග කියලා කියන්නේ. මනස ලෝකයේම මිනිසෙක් ලෙස, දෙවියෙක් ලෙස, බ්‍රහ්මියෙක් ලෙස ජීවත් වෙන මාර්ගය බුදුහාඳුර පැහැදිලි කළා. ඒ විතරක් නෙවෙයි. බුදුහාඳුර ලබාගත්තේ සාරවත්දා ඥානය. නැත්තම් ආසවක්ඛේ ඥානය විශේෂයෙන් ලබාගත්තා. මේ ආසවක්ඛේ ඥානය කියන එකේ විශේෂත්වය කෙලෙස් ප්‍රහීන කිරීමෙන් ලබන ඥානයේදී බුදුරජාණන් වහන්සේත් රහතන් වහන්සේත් සමානයි. බුදුහාඳුරන්ගේ විශේෂත්වය උන්වහන්සේ පළමුවෙන්ම සම්මා සම්බුද්ධ විදියට තමන් වහන්සේගේ ඥානයම අවබෝධ කරගත්ත එක විතරයි විශේෂත්වය. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අහං හි අරහාලෝකේ මමත් ලෝකේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. මහා ප්‍රජාපති ගෝතමිට දේශනා කළා සංඝේ ගෝතමී දේහි සංඝේ ගෝතමී දේහි ගෝතමී සංඝයාට දෙන්න පූජා කරන්න සංඝේ දෙන්නේ මමයි දෙන්නම් හොති සංඝයාට දෙනකොට මමත් මටත් දුන්නා වගේ අහං හි අරහාලෝකේ මමත් ලෝකේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. බලන්න මෙන්න මේ ආසවක් ඥාණයෙන් බුදුහාමුදුරුවෝ මාර්ගයේ පෙන්වුව මොකද්ද? අපටත් මෙන්න මේ අරහත්වයට කෙලෙස් පරිණවීමේ තත්වයට යන්නට උන්වහන්සේ මාර්ගය දේශනා කළා. පින්නතුනි බලන්න මෙන්න මේක තමයි බුදුදහමේ තියෙන විශේෂත්වය. දෙවියන් බ්‍රහ්මයන් පුදන ලෝකයේහි බුදුහාමුදුරෝ රහත් භාවයේ ධර්මාම අපේ මනස ඉදිරියට ගෙන යන්නට අපට මාර්ගය පෙන්වුවා. අන්නේ පෙන්නපු මාර්ගයේ සඳහන් වන ධර්ම කරුණු ටික හරියට පහරාද සූත්‍රයේ දේශනා කරනවා. මේ මහා සාගරයේ පතුලෙහි ඊටාම වටිනා දේවල් තියෙනවා. රන් රෙදි මුතුමැණික් ආදී ලෝකේ ඊටාම වටිනාම වස්තු ටික තියෙන කොහෙද? වටිනාම වස්තු ටික තියෙන්නේ මේ සාගරයේ අඩි. අන්නේ සාගර පතුලේ තියෙන වටිනාම වස්තු ටික වගේ තමයි බුදුහාමුදුරුව සාරා සංකේ කල්පලක්ෂ්‍ය පෙරම් පුරලා as is මස්ලිය දන් දීලා අනාවරණය කරගත්තු වටිනා දහමක් තියෙනවා. අන්නේ දහමේහි සතර සතිපට්ඨානය, සතර සම්‍යප්ප්‍රධාන වීරිය, සතර රීතිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්‍යබොජ්ජංග, ආරසංගික මාර්ගය වගේ මෙන්න මේ වගේ ධර්ම කරුණු විස්තර වෙනවා. මේක තමයි අපට ලැබිච්ච මහා නිදාණය. මෙන්න මේ මහා නිදාණය ඊටාම සල්පයකින් හරි යම් කිසි කෙනෙක් ස්පර්ශ කරා නම් ඒ ධර්මය හරහා යම් කිසි විදියක මානසික සුවයක් ලබා ගත්තා නම් සාන්දෘෂ්ටික වශයෙන් ඒ තැනැත්තාට ඊට පස්සේ කවුද මතක් වෙන්නේ? ඒ තැනැත්තාට ඉක්මනට මතක් වෙන්නේ Tamante වැඩිපුරම උදව් කරපු අය. Taman ඊටාම හිතවත් අය මතක් වෙනවා. කවුද හිතවත්ම අය? අපේ අම්මා තාත්තට මේ ධර්ම දෙන්න ඕන කියලා උනන්දුවක් ඇති වෙනවා. අපි දැකලා තියෙන මේ ලෝකේ සමහර අය දරුවෝ නිසා හොඳ වෙච්ච අම්මා තාත්තා ඉන්නවා. මුලින්ම ධර්මය අහලා තියෙන දෝ දරුවෝ අම්මල තාත්තලා නෙවෙයි. දරුවෝ හොඳ වෙලා අම්මල තාත්තලට ධහම දෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අම්මා තාත්තට බණ කිව්වා. සරියුත් හාමුදුරුවෝ අන්තිම කාලේ සාරිය බ්‍රාහ්මණියට බණ කිව්වා. තමගේ අම්මා තාත්තට සැලකනවා. ඒ විතරක් නෙවෙයි. සහෝදර සහෝදරයෝ ඉන්නවා නම් ඒ සහෝදර සහෝදරියන්ට මෙන්න මේ ධහම ප්‍රදානය කරන ඇයි තමා දන්නව මේක සුවේ. ඔබ හලද සරුවත් හාමුදුරුවෝ ගැන සරුවත් හාමුදුරුවන්ට සහෝදර සහෝදරයෝ කීයක් වුණද? සරුවත් හාමුදුරුවන්ට නංගිල 3 දෙනෙකුයි මල්ලිල 3 දෙනෙකුයි හිටියා. මේ 6 දෙනාමත් මහණ වුණා. මේ 6 දෙනෙක්මත් රහතන් වහන්සේලා වුණා. ධර්මයේ සරුවත් හාමුදුරුවෝ කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේට විතරක් දෙවෙනි වෙච්ච කෙනා. ඒ නිසා මේ ධහම අවබෝධ කරගත්තු කෙනා ඊළඟට තමන්ගේ සහෝදර සහෝදරයන් ඉන්නවා නම් ඒයටත් මේ ධහම දෙනවා. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ දරුවෝ ඉන්නවා නම් ඔබ හරියට අනාථපිණ්ඩික සිටුතුමා ගැන අනාථපිණ්ඩික සිටුතුමාගේ පුතා මුලදී ධර්මයට කැමති වෙච්ච කෙනෙක් නෙවෙයි. දවසට කහවණු 1000ක් දෙනවා කියලා බණක් අහන්න කියලා කිව්වා. දවසට කහවණු 1000ක් දෙනවා බණක් අහලා එක බණපදයක් පාඩම් කරන් ඉන්නේ කියලා කිව්වා. හැබැයි පස්සේ ලැජ්ජ හිතුණා ධර්ම අවබෝධය කරාට පස්සේ කහවණු 1000 දෙනකොට බුදුහාමුදුරුවෝ ළඟදී ලැජ්ජ හිතුණා. යසකල පුත්‍රයාට පින්නතුණි මෙන්න මේ වගේ තමන්ගේ දරුවන්ටත් මේ දහම් දෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුණි. ඇතැම් විට තමන්ගේ සාමි බහරයවන් ඉන්නවා නම් මේ දහමෙන් යට උදව් කරනවා. බෞද්ධය කරන්න අවශ්‍ය නැහැ. බෞද්ධය කරන්න කියලා බුදුහාමුදුරුවෝ කවදාවත් කියලා නැහැ. කියලා තියෙන මනස දිනු කරන්න, හිත පිරිසුදු කරන්න යට උදව් කරන්න කියලා. ඔබ අහලා ඇති බිම්බිසාර රජතුමා ගැන. බිම්බිසාර රජතුමාගේ දේවිය. දේවිය මුලදී දහමට කැමතුනේ නැහැ. අන්න එකේමා දේවියට බුදුහාමුදුරන්ගේ දහම අහන්නට මඟ පෙන්නුවා. පින්නතුනි ඒ විතරක් නෙවෙයි අපි දැකලා තියෙන සමහර අය මේ රටේදී ලංකාවේදීත් නෙවෙයි ඇත්තෙම පුතාලා 4 දෙනා ඉන්න සමහර අම්මල තාත්තලා ඉන්නවා. එයා කියනවා හාමුදුරනේ දරුවෝ 4 දෙනාම කැමති නම් අපි දරුවෝ 4 දෙනාම උනත් මහාන කරන්න කැමතියි කියලා. සමහර නියුන් දරුවන් ඉන්න අම්මල අපි දැකලා තියෙනවා හාමුදුරනේ මගේ සිහිනය කවදා හරි දවසක මේ දරුවෝ දෙන සිවුරු දකි සිවුරු ඇඳලා ඉන්නව දකින්නේ මගේ සිහිනය කියලා. කෙදරක් නේ ඇත්තෙම ළඟදී අපි හිතවත් දායකාවක් කතා කරලා කියනවා හාමුදුරනේ අපිට පුතෙක් හම්බෙන්න ඉන්නවා. අන්නේ පුතත් කවදා හරි මහාන කරන්න අපි කැමති කියලා. ඒ පුතා කවදා හරි කැමතිනම් අපි ඒ දරුවත් මහාන කරන්න සූදානම්. මේ Tamanට ලැබෙනින් එකම පළවෙනි ළමයාත් මේ වගේ දහමට යොමු කරන්න කැමතියි. ඇයි ඒක හේතුව? පින්නතුනි වෙනත් දහමක් ළඟදී අපට මේක කියන්න පුළුවන්ද කියලා අපිම විමසලා බලන්න. ඔබ යම් කෙසේ දහමක් රකින්ව නම් ඒ දහම ඔබේ දරුවාටත් රකින්න දෙන්න පුළුවන්ද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඒ දරුවා දුකෙන් නිදහස් වෙනවද කියලා එකෙන් බලන්න. ඔබේ ළඟම ඥාතියෙක් මිය ගිය අවස්ථාවේදී ඔබ ඒ රකින්න දහමෙන් ඒ දුකෙන් නිදහස් වෙන පුළුවන්ද කියලා බලන්න. පටාචාරාව. තමන්ගේ ළඟම ඥාතීන් 6 දෙනෙක් මිය ගිය අවස්ථාවේදී ඒ දුක නැති කරගත්තේ මේ සද්ධර්මයට ඇවිල්ලා. බන්දුල මාලිකාවට දරුවෝ 32ක් හිටියා. ඒ 32 දෙනාමත් බන්දුල සේනාධිපතියත් 33 දෙනෙක් එකම යුද්ධයකදී ඉතාම දක්ෂ සෙබළුම්. බන්දුල සේනාධිපතිය ගැන කියන්නේ බන්දුල සේනාධිපතිය යුද්ධ කරනකොට යුද විරුද්ධ සෙබළුම් එනකොට පාර කෙලින් වෙනකන් ඉන්නවා කියලා. ඔක්කොම ටික සෙබළු කෙලින් ඉන්නකොට එක ඊයෙන් සෙබළු 500ක් විදගෙන යන්න ඊතරම් විදින්න පුළුවන් කියලා. ඒ වගේ දක්ෂ බන්දුල සේනාධිපතිය ඇතුළු පුත්තු 32ක් මියගිය යුද්ධෙදී. ඒ යුද්ධෙදී මියගිය පාස්ථාවේදී බන්දුල මල්ලිකාව මේ දුකේදී කඳුලක් හැලුවේ නැහැ. ඈ ධර්මිය තුල පිහිටලා හිටියා. පින්නොතනි මේ වගේ වටිනා දහමක් මේ තුන් ලෝකයන් බබලපු දහමක් අපට ලැබිච්ච අවස්ථාවේදී මනුස්ස ලෝකේ උපන් දිනියක් සමරන අවස්ථාව මේක ඊටම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ඉතින් මෙන්න මේ ජීවිතය අපේ දිව්‍ය තලයට බ්‍රහ්ම තලයට විතරක් නෙවෙයි රහතන් වහන්සේගේ අධ්‍යක්ීමේ මට්ටමටම අපි ගන්නට ඕන. අපට ඇහැට පෙනෙන රූපය අපි හිතන් ඉන්නේ මේ කලින් පෙනිච්ච රූපයක් කියලා. ඇත්තටම මේ පෙනෙන රූපේ මේ මොහොතේ හටගත්තේ අපේ මනසේ ස්වභාවයට අනුව. ඒ මොහොතේ හටගත්තු දේ ඇත්තම නිරුද්ධ වෙනවා. මෙන්න මේ අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය තේරුම් ගන්න පුළුවන් නම් එදාට අපි බාහිර ලෝකේ කිසිම කෙනෙකුට අපේ හිතේ සතුට වෙනස් කරන්න බෑ. බාහිර ලෝකේ කිසිම කෙනෙකුට රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් වෙනස් කළා අපේ මනසට දුකක් ඇති කරගන්න ඇති කළා දෙන්නට පුළුවන් කමක් නැහැ. අන්න එවැනි ශක්තිමත් මනසක් ඇති කරගන්න මේ ඊටාම දුර්ලභ වෙලෙවි අවස්ථාවේ ඔබ මේ උපන් දිනයක් සමරන අවස්ථාව. ඉතින් සරච්චන්ද්‍ර මහත්මයා, නෝනා මහත්මිය ඔබ දෙපළටම අපි ආශිර්වාද කරන ගමන් විශේෂයෙන් තමන්ගේ මේ ඥාති මිත්‍රාදීනොත් ආරාධනා කරලා ඒ අයත් මේ පින්කමට සහභාගී කළා. ඒ ගැන ඔබ හුඟා සතුටටපත් වෙන්න. ඉතින් අපි දන්නව සමහර ශ්‍රද්ධාවන්ත අය මෙහේ ඉඳලා ශ්‍රී ලංකාවට යනකොට යන්නේ සුදු මැඳුනොත් තරයි යන්නේ. ලංකාවේ පන්සල් වලට යන්න, ලංකාවේ සිල් ගන්න කියලා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ ඉඳලා මෙහේ එනකොට කටිය ඥාතින්ද කියන එනකොට සුදු මැඳුනොත් තරන් යන්න කියලා. මෙහේ සිල් ගන්න. දැන් සමහර අය කියනවා ශ්‍රී ලංකාවේ ඉඳලා මෙහෙනකොට හිසිවානේ බණ දාමහන වෙන එකක් නැහැ, සිල් ගන්න වෙන එකක් නැහැ කියලා. එහෙම ආපු අය පින්නොත්න ඔබ විශ්වාස කරනවද? ලංකාවේදී මාසෙකට එක දවසයි සිල් ගන්නෙ. මෙහෙ ආව මැතෙමිට 5-2ක පොයට සිල් ගන්නවා. හැයි මෙහෙ සිල් වැඩසටහන් තියෙන එක එක දවස්වල. එතකොට 5 කිහිපයක සිල් ගන්න පුළුවන් තමන්ට. පින්නොත්නි දහමින් සැනසෙන අය ඒ දහම තමන්ගේ ළඟම ඥාතීන්ටත් දෙන්න නිතරම උනන්දු වෙනවා. ඉතින් අපේ අතීත ශ්‍රී ලාංකික අම්මල තාත්තල කියලා කියන්නේ ඒ ඇයට ලැබිච්ච හොඳම දේ සාසන වෙනුවෙන් පූජා කළා. ඒ ඇයට ගහක ගෙඩියක් හැදුණා නම් ඒ ඇය සාසනෙ පූජා කරන්නේ. අපේ රටේ හිටිය වළංගම්බා රජතුමා මුළු රටටම නියෝග කළා. රටේ හැම තැනකම තියෙන ගල්ලෙන් ගල් ගුහා කටාරම් කොටලා අගත අනගත චතුදේශ සංගත දිනේ කියලා සාසනෙ පූජා කරන්න කියලා. යම් කිසි ගමකින් ඒ දේ නොකරන මුළු ගමටම බදු අය කළා. දැන් ඔය බදු රිලීස් කරන එක මුලින්ම කළ තියෙන වළගම්බා රජුරෝ. යම් කිසි ගමක ඒ ගල්ලෙන තියෙන ගල්ලෙන සංඝයාට පූජා කරා නම් ඒ ගමෙන් බදු අය කළා නෑ. වළගම්බා රජතුමාගේ කාලේ මේක ආරම්භ වුණේ. දැන් අපි ඔය පුණ්‍ය ආයතන වලට ආධාරයක් දුන්නොත් බදු වලින් රිලීස් කරනවා කියලා කියනෝනේ නේ. පින්නතුන එක පටන් අරන් තියෙන වළගම්බා රජුරන් කාලේ. මුළු රටටම නියෝග නිකුත් කළ තියෙනවා. හැම ගමකම තියෙන ගල්ලෙන් කටාරම් කොටලා සංඝයාට නම ගහලම පූජා කරන්න කියලා. එහෙම නොකරොත් ගමෙන් බදු අය කරනවා. පූජා කරපු අයගෙන් බදු අය කරන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ රජවරු තුන් වතාවක් සාසනෙට රට පූජා කළා. ඒ විතරක් නෙවෙයි අපේ අම්මල සාස්ත්‍රයට ලැබිච්ච හොඳම දරුවා, පින්වන්තම දරුවා, බුද්ධිමත්ම දරුවා සාසනෙට පූජා කළා. අන්න එවැනි සාසනයක් තමයි අන්නේ වෙන බුදුදහමක් තමයි අද අපි අතේ තියෙන්නේ. එනිසා වර්තමාන දූපතුන් විදියට අපට හුඟක් සතුටටපත් වෙන්න පුළුවන්. අපි මේ සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච අවස්ථාව. අද පිනුතුනි වැඩිපුරම බුදුබණ අහන්නේ. බුද්ධිසම් ප්‍රැක්ටිස් කරන්නේ උපතින් අබෞද්ධය. උපතින් බෞද්ධයට වඩා වර්තමානයේ දහමට ඇවිල්ලා තියෙන උපතින් අබෞද්ධය. එනිසා මේ බොහෝ දෙනෙක් මේ ධහමේ වටිනාකම දන්නවා. ඇයි මේක සාන්දෘෂ්ටික ධහමක්? මේ ජීවිත කාලයෙම මනස පිරිසුදු කළා රහතන් වහන්සේගේ අධ්‍යක්ෂණයක් ලබා ගන්න පුළුවන් වටිනා දහමක් මේ අපට ලැබිලා තියෙනවා. ඉතින් පින්නතුනි ඥානකේ නෝනගේ උපන්දිනට සෙත්පා ගන්න මේ බොහෝ දෙනෙක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ උපන්දිනේ ඊටාම අර්ථවත්ව ගත කරන්න මේ ඊටාම ලස්සන පින්කමක් කළේ. එනිසා තමන්ගේ ඥාතීන්ට ආශිර්වාදයක් වෙනවා වගේම තමන්ගේ මියගිය අම්මලා තාත්තලට පින් අනුමෝදන් කරන්න පුළුවන් වගේම තමන්ගේ දරුවන්ට ආශිර්වාද සැලසෙන ඉතාම ලස්සන පින්කමක් අද දින තමා බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා කියලා හැම දිනෙකම සතුටටපත් වන්න. ඉතින් මහා සංඝරත්න වෙනුවෙන් අපි විශේෂයෙන් ජානකී නෝනට ආශිර්වාද කරනවා. මේ අද ලැබුවා වූ උපන් දිනය නිදුක්ව නිරෝගීව ඊළඟ වසර දක්වාම ඉතාම සතුටෙන් ගත කරන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. ඒ වගේම ඔබ දෙපළ ඉතාම වටිනා පින්කම් කළා තියෙනවා. පන්සලේ කටින පින්කම් ඇතුළු මහා පින්කම් රැසක් ඔබ ජීවිත කාලය කළා තියෙනවා. මේ පින්කම් හොඳට සිහිපත් කරගන්න. අද විතරක් නෙවෙයි. තම හැමදාම කල්පනා කරන්න තමන් ඒ කරපු පින්කම් ගැන. එතකොට අද කරන පින්කමක් වගේ හිතලා මේ පින්කම් තුලින් ලොකු සතුටක් පත් වෙන්න පුළුවන්. ඉතින් අපිට මතකයි මේ කටින පින්කම් කරනකොට ඒ ස්වාමීන් වහන්සේලා විසින් කරපු පරිත්‍යාගයන් පූජාවන් ඉතින් සරණ ශ්‍රී හාමුදුරතුලිය ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරමින් ඒ විහාරස්ථානවලට උදව් උපකාර කලිමින් ඔබ කරන ඒ අනුග්‍රහය එකතකින් ශාසනික අනුග්‍රහයක් වගේම අනිත් අතින් ලොකු පිනක්. එනිසා ඒ සියලු පින්කම්ලා ආශිර්වාදයක් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ඔබ හැමට සෙත් පතනවා. ත්‍රිවිධ රත්නය ආශිර්වාදයෙන් දානි සහභාගී වුණු අතහිත දුන ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. මේ උතුම් පින්කම්වල බලයෙන් අප හැම දෙනාටම උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු.